පාස්මතුන්ට දීපු කමඨාන බුදුගුණ භාවනාව. මේ බුදුගුණ භාවනාව තුළ එක ගුණයක් පුරුෂ ධම්ම සාරපී කියන ගුණය තමන්ගේ ජීවිතය තුළ, තමන්ගේ ඇසිරීම තුළ, තමන්ගේ සතර ඉරියව් තුළ මේ ගුණය වඩන ක්‍රමයේ තමයි දේශනා කළේ. මේ ලෝකේ මිනිස්සු දමණය වෙන එක පැත්තකින් තියමු. සතරමා භූතය දමණය වුණාද? දමණය කියන වර්තයේ අපි කලින් එකක් දේශනා කළා නේද? උතරයක් මම කිව්වා. ඒකේ දෙවෙනි හදියර අපි කතා කරමු. ඒක වටිනවා. හේතුව බුදුගුණ වඩන්න කලින් බුදුගුණය කියන්නේ මොන වගේ එකක්ද? ඒක ඇයි අපට වඩා ගන්න බැරි? අපි තාසයිනේ බුදුහාමුදුරුවෝ වාගේ ගුණ වඩන්න. සරියුත්හාමුදුරුවෝ වාගේ රාහත් වෙන්න අපි තාසයිනේ. ඇයි අපට වඩන්න බැරි? ඒ කියන්නේ මේ ගුණවල තියෙන අභ්‍යන්තරය හරියටම දන්නේ නැහැ. පුරුෂ ධම්ම සාරතී කියන ගුණය පුරුෂය දමණය කරන ගුණයක්. පුරුෂය ඇදිලා තින්නේ මොන වලින්ද? ප්ලාස්ටික් වලින්ද? නෑ. පඨවි ආපෝ තේජෝ වායෝ. සතරමා භූත වලින්. එහෙනම් මේ පුරුෂ ධම්ම සාරතී කියන ගුණය තුළ අපිට නොපෙනෙන එකක් තියෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ විතරයි දන්නේ. මොකද මේ සතරමා භූතය උන්වහන්සේට දමණය වෙනවා. එතකොට ඒකෙන් ඇදිච්ච සත්තු නිකන් දමණය වෙනවා. උන්වහන්සේ නාලාගිරි අතා දිහා බලනකොට නාලාගිරි අතා දුවගෙන ඇවිල්ලා, පිඹගෙන ඇවිල්ලා, ඉමීන්සරේ දුවලා ඇවිදගෙන ඇවිල්ලා ළඟට එනකොට පාත් වෙලා දනගාල ඉමීන්සරේ ඔඬවැල බිම තියලා වඳිනවා. අර පිඹගෙන ආපු සතා වේගය අඩු වෙලා, දුවන එක අඩු වෙලා ඇවිදගෙන ඇවිල්ලා දන ගැව්වා. ඇයි එහෙම උනේ? ඒ සතරමා භූතය දමණය වුණා. භාග්‍යතුන් වහන්සේ ආසදියා බලනවා, එකපාට වයින්නවා. භාග්‍යතුන් වහන්සේ නැවත ආසදියා බලනවා, වැස්ස නවතිනවා. ඒක එහෙම වුණා කියලා කියන්නේ නැහැ. එහෙම වුණා කියලා අපට ඔප්පු කරන්නත් බෑ. හැබැයි එහෙම වුණොත් සමහර විට ඒ උනේ හැයි. ඒ ආපෝ ධාතුව උනාතිර දමණය වුණා. ආපෝ ධාතුව දමණය වුණ නිසා තමයි වැස්ස පැමිණියේ. දමණය වුණ නිසා තමයි වැස්ස නැවතුනේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ මේ පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණය මොන ආකාරයටද ඒක පිටලා තින්නේ කියලා බැලුවාම ඒක ඇත්තටම ස්ත්‍රී පුරුෂ දමනයක් නෙමෙයි. ගොඩාක් ධම්මපද අපිට වැරදිලා වැටිලා තින්නේ. පුරුෂ ධම්ම සාර්ථීන එතකොට කාන්තාව දමණය වෙන්නේ නැද්ද? ඒක පුදුම කතාවක් නේ. එහෙනම් පුරුෂය ඔක්කොම දමණය වෙනවා, කාන්තාව දමණය වෙන්නේ නැහැ. එතකොට තථාගතයන් වහන්සේට සර්වඥතා ඥානියට කාන්තාව දමණය කරන්න බෑනේ. එහෙම වැරදි වැටීමක් අපට එනවා නේද? එහෙනම් මොකද්ද මේ ගුණය? පුරුෂයා විතරක් දමණය වෙනවද? කාන්තාව දමණය වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් දෙන්නම දමණය වෙනවද? මොකද්ද මේක තුළ තියෙන යථාර්ථය කියලා බලුවාම එතන තියෙන්නේ සතරමා භූතයා දමණය වෙනවා. එහෙනම් ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. පුරුෂ කාන්තා දමන සාරතී කියලා එහෙම එකක් කියන්න බෑ. ඒක ටිකක් අවලස්සනයි වාක්‍ය. ඒ නිසා කාන්තාවට වඩා පුරුෂයා වටිනවා. එයාට බුදු වෙන්න පුළුවන්. කාන්තාවට බුදු වෙන්න බෑ. එහෙනම් කාන්තාවට වඩා යම්කිසි මට්ටමකින් පාරමිතාවෙන් පිරීලා එයාට වඩා ශ්‍රේෂ්ඨ භවයක් තියෙන නිසා ඒ පුරුෂයා ඉලක්ක කරගෙන අර සතරමා භූතයගේ දමණය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුරුෂ ධම්ම සාරතී කියලා. ඒ ගුණය හරියට වැඩුණා නම් ඔබ වහන්සේගේ සීවරය ඔබ වහන්සේට දමණය වෙනවා. මට මතකයි අවුරුදු 16 දී මම ඒ ගුණය දන්නේ නැහැ. මේ සතරමා භූතය මට දමණය වෙනවා කියලා මට තේරෙනවා. මගේ පාත්‍රය මට දමණය වෙනවා. මම වළඳන පැන් මට දමණය වෙනවා. අද ඔබ වහන්සේ වළඳන දාහණියවත් දමණය වෙන්නේ නැහනේ. ඇයි අජීර්ණ වෙනවනේ? දැන් ඔද්දටම දන්න බෙල්ල ළඟට එනකන් වළඳලා අපරාධ මේක විසි කරලා බෑ. තව ටිකක් වළඳනවා. පස්සේ නැකිට ගන්න බෑ, පාත් වෙන්න බෑ, ඇවිද ගන්න බෑ. හරි අමාරුයි. තේට්ටුවේ හාන්සියලා උඩුබෙලි අතට ඉන්නවා. හරි අමාරුයි අඟට. අජීර්ණ වෙනවා. පාචනය වෙනවා. ඒ කියන්නේ දාහනේ දමණය වෙන්නේ නැහැ. කෝ පුරුෂ ධම්ම සාරති සතරමා භූත දමන සාරති කෝ ඒ ගුණය? සතරමා භූතය දමණය වෙනවානේ පුරුෂ ධම්ම සාරති ගුණය වැඩුවාම. අර සතරමා භූතය දමණය කරන ක්‍රමවේද අපිට ටිකක් ගැඹුරු. ඒක විදර්ශනාවක්. ඒක ප්‍රඥාවට ගෝචර වෙන එකක්. ඒ නිසා ඒක සරල කරලා අර පුරුෂයා දමණය කරන ක්‍රමවේදය දේශනා කරනවා. ළඟ ඉන්න භික්ෂුව එම නැත්නම් ආයස්මතුන් දමණය කරන්න පොල්ලෙන් ගැව්වාම පුළුවන්ද? බෑ. පින්වත් ස්වාමීන් වහන්සේ මට ටිකක් පිපාසයි වගේ. අනේ ආයස්මතුන් පොඩ්ඩක් එන වතුර දෙන්න. ටග්ගල වතුර ගේනවා. ඇයි? ඒ කියන ක්‍රමවේදය. ඒ ප්‍රකාශයට අනුව උන්වහන්සේ දමණය වෙනවා. ආයස්මතුන් ඔබ වහන්සේ පැම්පාස් වෙනකොට මගේ අඳනේ පොඩ්ඩක් ඕදලා දෙන්න පුළුවන්ද? මට ටිකක් අසනීපයි වගේ. අනේ ස්වාමීන් අවසරයි, ඒක ඕදලා දෙන්න. දමණය වුණා. එහෙනම් බබයක් විතර උස තියෙන කය දමණය වෙන එක පිළිබඳව අපිට තේරිලා තියෙනවා. ඒ පුරුෂ ධම්ම සාර්ථී ගුණය අපට වැටහිලා තියෙනවා. ඇයි ඒ සතර මා භූතය දමණය වෙන එක තේරිච්ච අපට ඒ සතර මා භූතයගෙන් නිර්මාණය වෙච්ච මේ බඩු මුට්ටු, මේ කුටිය, අපි පරිභෝජනය කරන භෞතිකය දමණය වෙන බව අපට තේරෙන්නේ නැත්තේ? දුරකතනයක් තියෙනවා, ටැබ් එකක් තියෙනවා, කොයි වෙලෙත් ඒක බලන්න හිතෙනවා. බනහන්න නෙමෙයි, මැසේජ් එකක් ඇවිල්ලාද, කවුරුරි කතා කරලාද, මිස් කෝල් එකක් තියෙනවද, නිතර අරන් බලනවා. අපි ළඟ ෆෝන් නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ෆෝන් තියෙන ආම්දුරුගොල්ලෝ විනාඩි 10න් දාට අරන් බලන. ඇලර්ට් එකක් තියෙනවද, මිස් කෝල් එකක් ඇවිල්ලාද? ඒක දමණය වෙලා නැහැ. උන්වන්සේ ඒකට දමණය වෙලා ඊළා වෙලා උදේට බලනවා, අවසට බලනවා. එහෙම ප්‍රතිපත්තියක් තිබුණාම අවසායට විතර තමයි අරන් බලන්නේ. අතරින් පතර නිතරම ඒකට අතට ගන්න එක උරතල් කරන්නේ. අපි පාවිච්චි කරන හැම භාණ්ඩයක්ම සතරමා භූතේ හැම එකක්ම දමණය වෙන්න ඕනේ. ඒ දමණය වීම තුළ අපට තේරෙනවා අපි නිවෙනවා කියන එක. ඒ ඇලිම් ගැටිම් නැති වුණාමලු ඒක දමණය වෙන්නේ. ඇයි? කිසිම දෙයකට බැඳිලා නැහැ. ඒ නිසා ඒක ආරස්සා කරන්න, පරිස්සම් කරන්න, පරිභෝජන කරන්න අදහසක් නැහැ. තිබුණොත් පරිභෝජනය කර නැත්තම් නැහැ කියලා දැනගෙන නිකන් ඉන්නවා. කවුද ගත්තේ, ඇයි ගත්තේ, වහන්න නැහැ. ඒවා වැඩක් නැහැ. ඕම් පටවි ධාතුව දමණය වෙලා. ඊ ආ රයිස්මතුන් ඉති ආය වැඩලද? ආ හොඳයි, තෙරුවන් සරණයි. නිකන් ඉන්නේ. ඉතියොත් කතා කරනවා නැත්තම් නැහැ, උන්වහන්සේ වැඩලා. සෙනෙහස ඒ කියන ඒ ආපෝ ධාතුව දමණය කරලා කිසිම සෙනෙහසකට බැඳෙන්නේ නැහැ. දරුවේ දැක්කම මුළු මස්පිඩු ඔක්කොම වෙවුලනවා. ඥාතිය දැක්කම, සහෝදරය දැක්කම හැංග ඔක්කොම වෙවුල නලියනවා. ඇයි? එයා දමණය වෙලා නැහැ. සෙනෙහස දමණය වෙලා නැහැ. ආදරේ දමණය වෙලා නැහැ. හිතවත්කම දමණය වෙලා නැහැ. යුතුයකම් දමණය වෙලා නැහැ. පුරුෂ ධම්ම සාර්ථී කියලා කියන්නේ අර බඹයක් ඇතුළේ තියෙන මස් කුට්ටිය දමණය කරනවා කියන එක නෙමෙයි. ඒක තුළ මේ ඔක්කොම දමණය වෙන්න ඕනේ. එයාත් එක්ක තියෙන බැඳීම දමණය වෙන්නේ නැත්නම් මොකද ඒ පුරුෂ ධම්ම සාර්ථී ගුණය? මම ඔබ වහන්සේත් එක්ක තියෙන බැඳීම දමණය වෙන්න ඕනේ. ඒක නිවනට පමණක් පවතින්න ඕනේ. කිසිම ලෙංගතුකමක්, හිතවත්කමක් මේ එකක් මොකවත් නැහැ. ඒ ඔක්කොම දමණය වෙලා, ඒවා පාලනය වෙලා. එහෙම වුණොත් මම පුරුෂ ධම්ම සාර්ථී ගුණය යම් පමණ දුරට හරි වඩලයි කියලා ගෝලයන්ට දැනෙනවා. ඇයි? උන්වහන්සේ නිවනට විතරනේ අනුකම්පා කරන්නේ. ඕනම වෙලාවක අසනීපෙන් හිටියත් සාමිනී කමඨාන ප්‍රශ්නයක් කිමීන්සර නැකිටලා උන්වහන්සේ අඩමාණෙන් හරි ඉඳගෙන ප්‍රශ්නේ කියන්න කියලා උත්තරයක් දෙනවා. එහෙනම් අපට තේරෙනවා උන්වහන්සේ මේ ලෝකේ කිසිම සෙනෙහසක් නැහැ, ආදරයක් නැහැ, උන්වහන්සේ ලෙංගතුකමක් නැහැ, අපිට හිතවත් නැහැ. ඇයි? ඒ ඔක්කොම දමණය කරලා. රුවල් නැව දමණය කරනවා වාගේ, වාහනයක් දමණය කරනවා වාගේ, කුළුමියාරක දමණය කරනවා වාගේ, නාලාගිරි හැතා දමණය කරනවා වාගේ, සෙනෙහස, ආදරය, හිතවත්කම, ලෙංගතුකම, සාංකාව මේ ඔක්කොම දමණය කරලා එයා පුරුෂ ධම්ම සාර්ථී කෙනෙක්. කොහේ ඒවා අපි දමණය කරලා නැහනේ. පරිභෝජනය කරන කෝපේ නැත්තම් කවුද දන්නේ මේ කෝපේ අරන් ගිහලා? මගේ කෝපේ නැහනේ. කවුද ගත්තේ, දැක්කද? බඩු මුට්ටු එකක්වත් දමණය වෙලා නැහනේ. නාලාගිරි යත දනගාල භාග්‍යතුන් වහන්සේට දමණය වුණා වගේ මේ භෞතිකයේ දමණය වෙන්න එපාය. ඒවා අපේ පාලණයෙන් තොර වෙන්න එපාය. ඒවා නිදහස් වෙන්න එපාය. නිරෝධ වෙන්න එපාය. හයිතියෙන් අපි නිදහස් වෙන්න එපාය. අපේ නෙමෙයි කියන තැනට අපි පත් වෙන්න එපාය. එතකොටනේ භෞතිකයේ දමණය වෙලා තියෙන්නේ. බැඳීම් දමණය වෙලා තියෙන්නේ. අනිත්‍යයක කිසිම බලාපොරොත්තුක් නැතෝ යුතුයකම් වගකීම් ඉටු කරනකොට නේද ඒගොල්ල අපට යහපත කරන්නේ? එතකොට නේද මිනිස්සු දමණය වෙන්නේ? හිංසා පීඩා නොකර ජීවත් වුණාම නේද දායකයෝ දමණය වෙන්නේ? සීලයෙන් විනයෙන් ජීවත් වුණාම නේද සාසනය දමණය වෙන්නේ? අදටත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වම අපිට ටග්ගල හිතට ගෞරවයක් කරන අපිට ටග්ගල ඉතින් හරි සාදු කියනවා. පිරිනිවන් පාලා 2600ක් කරනවා ඒත් සාදු කියනවා. ඇයි? ඒ වචනේ ඇයෙනකොට ඒ ශ්‍රද්ධාව උපදිනවා. සාසනය සාරිපුත්ත මහා රහතන් වහන්සේලා දමණය වෙලා ඒ නිසා තමයි ඒ ශාසනය තුල උන්වහන්සේගේ නම එනකොට ඒ ශාසනෙ ඉන්න සියලුම දෙනා සාදු කියන්නේ. අද ශාසනය අපට දමණය වෙලා නැහැ. ඇයි අපි සීලයේ තුල නැහැ විනය තුල නැහැ. අපි ඒ කියන උත්තරීතර තැනට මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසායි පුරුෂ ධම්ම සාරතී ගුණය අපි තුල දැනුමක් පමණයි. රාත්‍රියට බයයි. කුණ කට්ටේ කිටියොත් පොළඟේ කිටියොත් ඇයි පොළොංගේ කුණ කට්ටේ නැතුව මැරෙන්න බැරිද? වයසට යනකොට පණ යන්නේ නැද්ද? කවදරි මැරෙනවා. සත්තු කන්න ඕනේ නැහැ. සත්තු කෑවේ නැති වුණත් මැරෙනවා. කෑවත් මැරෙනවා, නොකෑවත් මැරෙනවා. ලෙඩ තිබුණත් මැරෙනවා, ලෙඩ නැති වුණත් මැරෙනවා. ඇයි කරුවලට මෙච්චර බය? කරුවල දමණය වෙලා නැහැ. කෝ පුරුෂ ධම්මසාරති ගුණය. අන්ධකාරයේ දමණය වෙලා නැහැ, දවාල දමණය වෙලා නැහැ, දහඩිය දමණය වෙලාවත් නැහැ. හැමෝම එකතු වෙලා කොයි හරි ගමන වන්දනාවේ ගියාම කවුරුත් නැරි පාළුවේ ස්වාමීන් වහන්සේලා එට එනවනේ. එත තමයි ටිකක් පිළිවෙලට ඉන්න පුළුවන්. කිසිම දෙයක් නැහැ, කවුරුත් නැන්නේ. තනිකම පාළුවේ. පාළුවවත් දමණය වෙලා නැහැ. උද්දකලාව දමණය වෙලා නැහැ. ඕ පුරුෂ ධම්මසාරතී ගුණය. දමණය වෙනවා කියන එක තුල මේ ඔක්කොම තියෙනවානේ. මේ ඔක්කොම පරිපූර්ණ වුණාම තමයි ඒක පුරුෂ ධම්ම සාර්ථි තථාගත ගුණයක් බවට පත් වෙන්නේ. බුදු ගුණ වඩන භාවනා යෝගියා මේක ගවේෂණය කරන්න ඕනේ. මොකද්ද මේ දමණය කියලා කියන්නේ? පුරුෂයා කියන්නේ කවුද? බඹයක් ඉතර උස තියෙන මිනිහෙක්ද? එයා මැරිලා හිටියොත් ඒ මලකඳට මං කොහොමද දමණයක් කරන්නේ? එහෙනම් පණ තිබුණොත්ද දමණයක් කරන්නේ? පණත් එක්ක මේ දමණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ආයතනත් එක්ක දමණය වෙන්නේ, ආයතනත් එක්ක ගනුදෙනු කරන ධර්මකාරණා මොකද්ද? මේවා ගවේෂණය කරනකොට මේ ඔක්කොම අහුවෙනවනේ. එයාත් එක්ක තියෙන හිතවත්කම දමණය කරන්න ඕනේ. ඒ පුද්ගලයාත් එක්ක තියෙන සෙනෙහස බැඳීම දමණය කරන්න ඕනේ. එයාට දීපු වටිනාකම දමණය කරන්න ඕනේ. එයා ප්‍රභූවරයෙක් නම් ප්‍රභූවරයා කියලා අපි වටිනාකම දෙනවා, ආසන පනවනවා. ප්‍රභූවරුන්ට ගිලම්පස හදන හාමුදුරුවෝ ඉන්නවා. ඒවා දමණය වෙන්න එපාය. ඒ පුරුෂය දමණය වෙන්න. එයාගේ අධ්‍යාපනයට අපි වටිනාකමක් දෙනවා. ඒක දමණය කරන්න එපාය. කිසිම වටිනාකමක් නැතුව ඒ පුද්ගලයා කවදද දකින්නේ? එදාට තමයි කේසි අපට හම්බෙන්නේ. එතකම් කේසි අපට හම්බෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපට මුණ ගැහෙන්නෙත් නැහැ. තථාගත ගුණ අපිට හඳුන ගන්න ලැබෙන්නෙත් නැහැ. ඇයි අපි ඒ පුරුෂය කවුරුත් හඳුනගෙන නැහැ? යමෙක් දකින්නකොට එයාගේ අධ්‍යාපනය පේනවනම්, එයාගේ සාක්කුවේ තියෙන දාකොළ ටික පේනවනම්, එයා ආපු හයිබ්‍රිඩ් වාහනේ පේනවනම්, එයාගේ නිලතල බලතල පේනවනම්, එයා පුරුෂ ධම්මසාර්ථී ගුණය හඳුරන්නේ නැහැ. වත්කම් දමණය වෙලා, අධ්‍යාපනයේ දමණය වෙලා, එයාගේ නිලතල බලතල රස්සාව දමණය වෙලා, සාක්කුවේ තියෙන සල්ලි ටිකත් දමණය වෙලා, මොකවත් නැහැ. එයා බෝධිසත්වෙන් පාරමී පුරාගෙන යන බෝධිසත්වෙක්. එච්චරයි පේන්නේ. එහෙනම් එයා පුරුෂ ධම්ම සාර්ථී ගුණේ වඩපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේට අනේ පිඩි සිටුමන් ඒ gedara වැඩ කරන වැඩකාරය දෙන්නම එකයි. කිසිම වෙනසක් නැහැ. උන්වහන්සේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියනක වැඩුවයි කියනක කිසිම සැකයක් නැහැ. කොසල් රජුරු ඇවිල්ලා කතා කරන භාග්‍යතුන් වහන්සේට උන්වහන්සේගෙම සොල්දාදුව කියලා කතා කරනවා. රජුරුවන්ටයි සොල්දාදුවන්ටයි එක විදිහටම සලකනවා. කිසිම වෙනසක් නැහැ. උන්වහන්සේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය පරිපූර්ණ කළා වැඩුවා කියන එකට මීටට සාක්ෂියක් මොකටද? මේ තියෙන සාක්ෂි. දරුවා දකිනකොට දඟලනවා, දායකයා දකිනකොට වෙවුලනවා, අතුර දකිනකොට කලබල වෙනවා. කෝ පුරුෂ ධම්ම සාර්ථී ගුණය? අතුරගේ අතුරුකම දමණය වෙලා නැහැ. මිතුරගේ මිතුරුකම දමණය වෙලා නැහැ. දරුවන්ගේ සෙනෙහස දමණය වෙලා නැහැ. හිතවත්කම දමණය වෙලා නැහැ. වත්කම් දමණය වෙලා නැහැ. කෝ පුරුෂ ධම්මසාරතී ගුණය? මෙච්චර දුර්වලවද අපි වඩලා තින්නේ මේවා? කුටියේ තියෙන බඩු මුට්ටුවක් දමණය වෙලා නැහැ. එතකොට කොහමද මිනිස්සු දමණය වුණා කියලා කියන්නේ? මේ හිතක් නැති යකඩ දමණය වෙලා නැහැ. හිතක් නැති ගලක් දමණය වෙලා නැහැ. හිතක් නැති ප්ලාස්ටික් පිඟාන දමණය වෙලා නැහැ. එතකොට කොහමද මේ හිතක් තියෙන මිනිස්සු දමණය වුණා කියලා අපි කියන්නේ? එහෙනම් තාම පියකින ගුණය හඳුනගෙනවත් නැහැ. ඒකින ගුණය අපි තාම වටාගෙන නැහැ. පුරුෂ ධම්ම සාර්ථී ගුණය හරියට කෙනෙකුට තේරෙනවා නම් ඒක ක්‍රම 6කින් යට වැටෙනවා. මේක දෙවෙනි ක්‍රමයේ. ඒ ක්‍රම 6 දන්න කෙනා ඒකාන්ත වශයෙන්ම බුදු වෙන කෙනෙක්. එයා දන්නවා මේ ක්‍රම 6ෙන් තමයි මේ බුදු ගුණය වැඩෙන්නේ. ලෝකවිද ගුණය වැඩෙන්න නම් ක්‍රම 31ක් තියෙන විද්‍යාව මේ 31 තලයට සාපේක්ෂව. අපි දන්නවා මේ සත්ව ලෝකයේ කියලා එකක් තියෙනවා. සංස්කාර ලෝකයේ කියලා එකක් තියෙනවා. මනෝ ලෝකයේ කියලා එකක් තියෙනවා. එච්චරයි අපි දන්නේ. ඊට වඩා ලෝක කීයක් තියෙනවද? විද්‍යාව කිනක මේ ලෝකයේ කිසිම තැනක සීමාවක් නැති එකක්. ඒක අසීමිත එකක්. එහෙනම් ලෝකවිද ගුණය වඩන කෙනා එක එක ලෝකෙට සාපේක්ෂව විද්‍යාව දකිනවා. ඒ හැම ලෝකෙට සාපේක්ෂව විද්‍යාව කවදද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? එදාට තථාගත ගුණය ඒකින ඒ බෝධිසත්වයා තුල පීචනවා. එයාත් ඒ ලෝකවිද ගුණය දන්නවා. එයාගෙන් ගිලා අහන මන්දාකිණිය ප්‍රශ්නය මන්දාකිණිය ගැන කතා කරනවා. ඉක්සීර පතේ ගැන අහන ඉක්සීර පතේ ආරම්භ වෙච්ච හැටි අවසන් වෙච්ච හැටි ඒවා ක්‍රියාත්මක වෙන හැටි ඒක භ්‍රමණය වෙන හැටි ඒ ඉක්සීර පතේ ගමන් කරන වේගය ඔක්කොම කියනවා එයා. ඇයි? ඒකින ලෝකවිද ගුණය වඩලා 31 තලයට සාපේක්ෂව විද්‍යාව ක්‍රමවේද 31කට තියෙනවා. ඒ 31ම ප්‍රත්‍යක්ෂ කරලා. ඒ නිසා යා මේ ලොවිස්ස හැමදේම දන්නවා. හැබැයි යාගෙන් ඇහුවා මෙයා මොකවත් දන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකවිද ගුණයට තියෙන නියතමානිකම. ලෞතර තථාගතයන් වහන්සේ සාමාන්‍ය පුතුජන මිනිසෙයින් භාග්‍යතුන්ස මේ වඩින්න කියලා කිව්වම භාග්‍යතුන්ස ළඟට වඩිනවා. ආ වැඩියද එන ආපව යන්න කියන බුදුහන්තු හායි වඩිනවා. ආලවක යකා ආපව වඩින්න භාග්‍යතුන්ස හායි වඩිනම් පොඩි ළමෙක් වාගේ අවුරුදු දෙකේ තුනේ ළමෙක් වාගේ ලෞතර තථාගත කෙනෙක් 31 තලයේම විද්‍යාව ප්‍රත්‍යක්ෂ කර උත්මයෙන් එන්න කිනකොට එනවා යන්න කිනකොට යනවා. ඇයි? ඒ පිළිවඳ මාන්නයක් නැහැ. මේ තරම් ගැඹුරු විද්‍යාවක් මම දන්නවයි කියලා කිසිම වටිනාකමක් නැහැ. කියන දේ අහලා පිළිගන්නවා. පොඩි ළමෙක් ඇවිල්ලා කියන භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයේ තවිකේ බොත්තම ගැලවිලා එමය ආයස්මත කොමපින් කියලා උන්වහන්සේ බොත්තම දාගන්නවා. මම ලෞතර බුදු කෙනෙක් මේ ආයස්මතුන් කවුද මට උපදෙස් දෙන්න? එහෙම කවදාවත් කතා කරන්නේ නැහැ. ඒ පොඩි ළමයා කිව්වත් ඒකත් පිළිගන්නවා. කොයිදෝයින ගියේ කිසිම මානකමක් නැ උපසම්පදාවක් නැ බුදුහාඳුරන්ට බණ කියනවා. ලෞතර තථාගතයන් වහන්සේ විද්‍යාවේ පියාණන් බලන්න ලෝකවිද ගුණයේ තියෙන නියතමානිකම. ගුරුවරයාගෙන් බණක් ඇහෙන්න බෑ, කමටාණක් ගන්න බෑ. ගමටකින් ඒ කට්ටියගේ කන් පැලෙන්න බණ කියන්න කැමැති. ගුරුවරයාගෙන් සූත්‍රයක් අහගන්න බෑ, මිනිසුන්ට සී නැති වෙන්න මේක කියන්න කැමැති. ජාතක කතාවක් අහන්න බෑ, දෙවුන්දර තුගේ ඉඳලා පේදුරු තුරනකම් දේශනා කරන්න සූදානම් වෙලා පාත්‍රය තරගෙන මේ යන්නලා ඇති වෙලා. ධර්ම මාන්‍ය, අවබෝධ මාන්‍ය, දැනුම මාන්‍ය, කෝලෝක විදූගුණය. කවුද මේවට ලෝකවිද ගුණය කියලා කිව්වේ? මේක අවිද්‍යා ගුණයක්. මේක උම්මත්තක ස්වභාවයක්. මේක ලෞතර තථාගතයන් වහන්සේටවත් නොතිබුණ ප්‍රශ්නයක්. මේ විශ්වයේ තියෙන සියලුම දේවල් අණුවල තියෙන න්‍යාස්තිය තියෙන සියලුම තොරතුරු ටික දන්න තථාගතයන් වහන්සේ කවදාවත් මෙච්චර කලබල වුනේ නැහනේ. එක ජාත කතාවයි කිව්වේ පාත්‍රය අරගෙන ලෑත් වෙනවා. අපේ ඥාති සියලුම දෙනාට මේක දේශනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ කියලා. බලන්න ඒ දැනුමට ඇති වෙච්ච ඒ ප්‍රශ්නය. දැනුම දමණය වෙලා නැහැ, අවබෝධය දමණය වෙලා නැහැ, මාර්ගඵලය දමණය වෙලා නැහැ, ಗುಣධර්ම ටික දමණය වෙලා නැහැ. ඒ වලේ මාන්නේ ඉතුවක්කාරකම උඩඟුකම මේවයි ඇදිලා තින්නේ. කෝ පුරුෂ ධම්ම සාරති. බඹයක් විතර උස තියෙන මේ කය තුල තවත් එක දමනයක් තියෙනවා. ඒ පුරුෂ ධම්ම සාර්ථී වල තුන්වෙනි ගුණය. තමන් තුල තියෙන අවබෝධය දමණය වෙන්න ඕනේ. තමන් තුල තියෙන දැනුම දමණය වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂච්ඡ ධර්මය තමන්ට දමණය වෙන්න ඕනේ. ඒක තුල මාන්නේ උම්මත්තකෙක් වාගේ මම සෝතාපන්න වුණා කියලා පාර දිගේ දුවන්නේ. කෝ දමණය වෙලා නැන්නේ? මාර්ගඵල දමණය වෙන්න එපාය. නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න නම් මේ ಗುಣ වඩන්නේ. නිරෝධ සමාපත්තියට යනකම් එකකටවත් අහු වෙන්න බෑ නේද? එකකටවත් යා බැඳෙන්න බෑ නේද? එහෙනම් මේවා දමණය වෙන්න පාය අභිභවගෙන යන්න. දමණයක් නැතුව අපි ඒවට වසී වෙනවා නම්, අපි ඒවට අහු වෙනවා නම්, ඒවට පාලනය වෙනවා නම්, ඒ අවබෝධයට අපි හිලා වෙනවා නම්, ඊළඟ ඵලයට යන්නේ කොහමද? ධම්මසාරති පුරුෂ ධම්මසාරති, කවුද පුරුෂයා? මමයි පුරුෂයා. කොයිද ඉන්න කේසිව දමණය කරන්න හදනවා? කොයිද ඉන්න දායකයා දමණය කරන්න හදනවා? බඹයක් විතර උස තියෙන මමත් පුරුෂයෙක් තමයි. ඇයි මන්තුල මේ දමණය දැක්කේ නැත්තේ? තුන්වෙනි පුරුෂ ධම්මසාරති ගුණය. තමන් මේ දකින තමන්ගේ මේ අවබෝධ වෙච්ච ධර්මය මේක දමණය වෙන්න පාය. ඇයි කවදරි නිරෝධ සමාපත්තියේ ධර්මය අතරින්න ඕනේ. කමඨාන දමණය වෙන්න පාය. භාග්‍යතුන් වහන්සේත් එක්ක තියෙන ශ්‍රද්ධාව දමණය වෙන්න පාය. නැත්තම් ශ්‍රද්ධාවේ අමදාම තියෙනවා. ඒ පුදුජන ස්වභාවය තුලම ඉන්නවා. ආමිෂය තුල අපි ජීවත් වෙන්න පුරුදු වෙනවා. ආමිෂයට අපි උරු වෙනවා. ප්‍රතිපත්තිය හඳුරුදාන්. ප්‍රතිපත්තිය හැමි වෙලා. ශ්‍රද්ධාව දමණය වෙන්න ඕනේ. අපේ ජීවිතේ අපේ ಗುಣතික දමණය වෙන්න ඕනේ. එක ගුණයකටවත් අවු වෙන්න බෑ. ඒකට මාන්නයක් ඇදෙන්න බෑ. ඊතුවක්කාරකමක් ඇදෙන්න බෑ. වටිනාකමක් ඇදෙන්න බෑ. උඩඟුකමක් ඇදෙන්න බෑ. ඒවා දමණය වෙන්න ඕනේ. ඒවා අපගේ මාර්ගඵල නිවන් අවබෝධයේ පාලනය යටතේ තියෙන්න ඕනේ. නිරෝධ සමාපත්තියට යනකම් මම සෝතාපන්නයි කියලා එයාට වටිනාකමක් යදෙන්නේ නැහැ. මේ බඹයක් විතර උස තියෙන මේ පුරුෂයවයි දමණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අල්ලපු ගමේ ඉන්න සරදියල්ව අපි දමණය කරන්න හදනවා. මේ බඹයක් විතර උස තියෙන මමත් මිනිස්සෙන්. ඇයි මේ මිනිස්සයා මං දමණය කරගන්නේ නැත්තේ? ඇයි මේ පුරුෂයා මං දමණය කරගන්නේ නැත්තේ? මෙයාගේ මාන්නය දමණය කරන්නේ නැත්තේ ඇයි? මෙයාගේ උඩඟුකම දමණය කරන්නේ නැත්තේ ඇයි? මෙයාගේ හිතුවක්කාරකම දමණය කරන්නේ නැත්තේ ඇයි? මගේ අහංකාරකම මං දමණය කරන්න කවදාවත් පෝසත්ුන්නේ නැහනේ. එහෙනම් කොහොමද පුරුෂ ධම්ම සාර්ථක ගුණය? පුරුෂයා ඉන්නවා දමණය නැහැ. පුරුෂයා ඉන්නවා, එදා ඉඳලාම ඉන්නවා, සාරා සංකයයේ ඉඳලාම ඉන්නවා. මේ බුද්ධ ශාසනයෙන් 2600ක් වෙනකම් මේ පුරුෂයා ඉන්නවා. හැබැයි දමණයක් නැහැ පුරුෂයාට. පංචකාම ලෝකයේ තුල තාම ඉපදීමට වැඩ කරනවා. ඒ ඉපදීමට වැඩ කරන මොකුවත් දමණයක් නැහැ. රාගයේ දමණේ නැහැ, ద్వේෂයේ දමණේ නැහැ, ලෝභයේ දමණේ නැහැ, මොකුවත් දමණේ වෙලා නැහැ. කෝ ගුණේ වඩලා ඉවරයි. ඊළඟ එක වඩන්න කෝ මේක වඩපෙකට සාක්ෂි. ගුරුවරයයි තීරණය කරන්නේ ගුණේ වඩලා ඉවරද නැද්ද කියලා. ගෝලයා දකින්නකොට ගුරුවරයා වැඳගෙන සාදු සාදු මේ ඉන ගෝලයා වඩපු කෙනෙක්, ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්, ළඟ ඉන්න අයට කියනවා වැඳගන්න, ශ්‍රේෂ්ඨ උත්තමෙක්, වැඩ නිමා කරපු කෙනෙක්. ගුරුවරයාම කියනවා දරුවා කොයි තත්ත්වයේ ඉන්නේ කියලා. දෙමව්පියෝ දන්නේ නැද්ද? දරුවාට බඩගිනි කියලා ඇඟීම් වලින් දන්නවා. දරුවා නලියනකොට එයාට වැසිකිලි කැසිකිලි යන්න ඕනේ කියලා දන්නවා. දරුවා ඇස් දෙක පියා ගන්නකොට දෙමව්පියෝ දන්නවා මට නිදිමතයි, මෙයාව නලවන්න ඕනේ, මෙයාව නිදි කරන්න ඕනේ. දෙමව්පියෝ දන්නවා ආචාර්ය වහන්සේ සැබෑ කෙනෙක් නම්, එයා ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් නම්, ශ්‍රාවකයාගේ හැම හිරියවකම එයා වඩපු කෙනෙක්ද නැද්ද, වඩන කෙනෙක්ද නැති කෙනෙක්ද, ඒ හැමදේම දන්නවා. කන්නාඩියේ මූණ බලනවා වාගේ ඒ ශ්‍රාවකයාගේ සේරම ටික ඒ ගුරුවරයා බලාගෙන ඉන්නේ. ඒ බලාගෙන හාක බලාගෙන ඉන්නවා. ස්වාමිනී මම මේ කමඨාන වැඩුව එක කියන්න අවශ්‍ය නැහැ, වැඩුවද නැද්ද කියලා ගුරුවරයා දන්නවා. පුරුෂ ධම්ම සාර්ථක ගුණේ මම වැඩුවා, ස්වාමීන් වහන්සේලා ඔක්කොම මට දමණයයි. මම මට දමණයද? මගේ කෙලස් ටික මට දමණයද? මගේ පැවැත්ම මට දමණයද? මගේ මාන්නය මට දමණයද? එහෙනම් කොහොම මේක ಗುಣ මොකවත් නැහනේ. කෙසල් ගෙඩිය දුන්නාම, පින්ඩ පාත ටිකක් කරලා දුන්නාම, ආගන්තුක ස්වාමීන් වහන්සේට ගිලම්පස ටිකක් අදලා දුන්නාම උන්වහන්සේ හිතවත් වෙනවා. ඒක දමණයක් වෙන්නේ කොහමද? ලෞකික ජීවිතෙත් මිනිස්සු එමනේ. පෙම්වතා පෙම්වතියට ආදරෙයි, පෙම්වතිය පෙම්වතියට පෙම්වතාට ආදරෙයි, අම්මා තාත්තා දෙන්නට දෙන්න ආදරෙයි, දරුවන්ට දෙමව්පියෝ ආදරෙයි, දෙමව්පියන්ට දරුවා ආදරෙයි. එතකොට ඒගොල්ලෝ ඔක්කොම පුරුෂ ධම්ම සාර්ථක ගුණය සම්පූර්ණ කළාද? නෑනේ. කන්න බොන්න දුන්නාම, හම්බ කරලා දුන්නාම ඒගොල්ලෝ ලෙංගතු වෙනවා, ඉතවත් වෙනවා, අපට කීකරු වෙනවා. ඒක පුරුෂ ධම්ම සාර්ථක ගුණයක් නෙමෙයි. නිවීමට দমনය වෙන්න ඕනේ. නිවීමට দমনය වුණොත් විතරයිලු ඒක පුරුෂ ධම්මසාරති. ඇයි අපි කේසි සූත්‍රය අපි දැක්කේ නැද්ද? අපි ඒක කන් දෙකෙන් ශ්‍රවණය කළේ නැද්ද? ධර්ම දේශනාව ගුරුවරයාක දේශනා කළා. ඒක එක තැනක දේශනා කරන විශේෂ කාරණාවක්. පුරුෂ ධම්මසාරති ගුණය තුලින් ඒ කේසි দমনය වුණා. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. භාග්‍යතුන් වහන්සේව මුළු හදවතින් පිළිගත්තා. ඒ කියන්නේ කේසි দমনය වුණේ නැහැ. එයා නිවන පිළිගත්තා. ඒ නිවන පිළිගැනීම තමයි দমনය. එහෙනම් යම් කිසි කෙනෙක් අපි දේශනා කරනකොට එයා නිවන පිළිගන්නවා නම්, එයා බුදුන් සරණ යනවා නම්, ඕන් එයා අපට দমনය වුණා. අපේ බණ මේ කණෙන් අහලා මේ කණෙන් අරනවා නම් ඒ මිනිස්ස අපට দমনය වුණේ නැහැ. කේසි එතන দমনය වුණා කියලා ඔප්පු වෙන්නේ කේසි නිවන පිළිගත්තා. එයා බුදුන් සරණ යන උපාසකයෙක් බවට පත් වුණා, සසුන්ගත වුණා. ඒ නිසා කේසි দমনය වුණා. කෝ අපේ ಗುಣවලට කිසිම කෙනෙක් দমনය වෙලා නැහනේ. අපේ බණවලට කවුරුත් නිවන පිළිගත්තේ නැහැ, බුදුන් සරණ ගියෙත් නැහැ. එහෙනම් අපට කවුරු দমনය වෙලා නැහැ. එහෙනම් හතරවෙනි පුරුෂ ධම්මසාරති ගුණය තමයි අපි වඩන මාර්ගය. යමක් මනාකොට ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරපු දේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත දේ අවබෝධ කරන්න ඕනේ. ඒක වඩලා ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මේක විපස්සනාව. ඒක දේශනා කරනකොට ඒ මිනිස්සු එක ඒකාන්තයෙන්ම සසර දුකයි කියලා පිළි අරගෙන නිවන පිළිගන්න ඕනේ. ඒගොල්ල බුදුන් සරණ යන්න ඕනේ. එහෙනම් ඒ බුදුන් සරණ යන හැමෝම අපට দমনය වුණා. සාසනයට দমনය වුණා. තථාගතයන් වහන්සේට দমনය වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර ඉන්න ආයස්මතුන් පුරුෂ ධම්මසාරති ගුණේ වඩපු කෙනෙන් මම තාචාරි වහන්සේ වශයෙන් සාදු කියලා මම සාක්ෂි දරනවා. මේ ශ්‍රාවකයා පුරුෂ ධම්මසාරති ගුණේ තියෙන කෙනෙන් තථාගත ගුණ තියෙනවා වැඳලා පුළුවන් නම් පින් සිද්ධ කරගන්න කියලා. කෝ මම ශ්‍රවණය කළේ නැහැ, ඒක තේරුම් ගත්තේ නැහැ, ඒක වැඩුවේ නැහැ, ඒක ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. ඒ නිසා මම දේශනා කළෙත් නැහැ, කවුරුත් නිවන පිළිගත්තේත් නැහැ, බුදුන් සරණ ගියෙත් නැහැ. එහෙනම් দমনය වුණා කියලා මම මොකද්ද මෙයා දාගත්ත ලෝකය? මට මානසික ලෙඩක් තියෙනවනේ. দমনය වෙලා නැහැ, එහෙම බවට සාක්ෂිත් නැහැ. හැබැයි මම කියනවනේ ඒක වඩලා ඉවරයි කියලා. මට වැරදිලා. මට වැරදිලා. හතරවෙනි පියවර පුරුෂ ධම්මසාරති ගුණය. මම වඩපු දේශනාව මම කරන්න ඕනේ. මම ප්‍රත්‍යක්ෂ කරපු දේ දේශනා කරන්න ඕනේ. මම පුරුදු කරලා මං අත්දැකීමෙන් අවබෝධ කරපු එක දේශනා කරන්න ඕනේ. ඒ දේශනාව ඇහිලා මිනිස්සු සාදු කියන්න බෑ. ඒගොල්ල නිවන පිළිගන්න ඕනේ. සසර දුකයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒගොල්ල බුදුන් සරණ යන්න ඕනේ. එතකොට තමයි මට කියන්න පුළුවන් මිනිස්සු দমনය වෙනවා. මේ ලෝක සත්‍යයමට দমনය වෙනවා. පුරුෂ ධම්මසාරති ගුණය මන් තුල තියෙනවා. එදාට මට සැනසෙන්න පුළුවන්. කේසිද කේසි සූත්‍රයේ කියනකොට කේසි দমনය වුණා. කේසි තේරුම් ගත්තා මේ සසර දුකයි කියලා. නිවන පිළිගත්තා. බුදුන් සරණයි ගුණා. එහෙනම් කේසි দমনය වුණා. එහෙනම් තථාගතයන් වහන්සේ පුරුෂ ධම්මසාරති තථාගතයන් වහන්සේ. දැන් පෑදිලිද අපට මේ පුරුෂ ධම්මසාරති ගුණේ පෑදිලිව තේරිලා නැහැ කියන එක? ඒක වැඩිලා නැහැ කියන එක? ඒක තාමයේ ගුණේ අපි තුල පරිපූර්ණ වෙලා නැහැ කියන එක? නිවැරදිව වඩන්න. බුදුගුණ වඩන එක වරදක් නෙමෙයි. නිවැරදිව වඩන්න ඕනේ. වැරදියට වඩනවා නම් ඒක වරදක්. භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨද? සාරාසංක කල්ප ලක්ෂ පාරමිතාවේ ඵලයක් ඒක. නමස්කාරයේ කියලා වඩන්න පටන් ගන්න. හැම මොහොතෙම බුදුහාමුදුරන්ට බුදුහාමුදුර සීකර කර නමස්කාර කර කර වඩන්නේයි. ඒක බුදුහාමුදුරන්ගේ ගුණයන්. ඒ ගුණේ වැඩුණොත් බුදුහාමුදුර මගේ සිතේ වාසය කරනවා. මං තුල උන්වහන්සේ වැඩ සිටිනවා. මගේ ඇස් දෙකෙන් උන්වහන්සේ දකිනවා. මගේ කන් වලින් බුදුහාමුදුර ශ්‍රවණය කරනවා. මගේ චරිතයෙන් උන්වහන්සේ ඇසිරෙනවා. මගේ සිතින් භාග්‍යතුන් වහන්සේ සිතනවා. ඇයි බුදුගුණ මං තුල තියෙනවා නම් මං තුල මගේ ජීවිතය තුලින් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා, ජීවත් වෙනවා. මොනතරම් උත්තරීතර වාසනාවන්ත අවස්ථාවක් මට හිමි වෙලාද? නමස්කාරයේ කියලායි පටන් ගන්නෙ බුදුගුණ වඩන්න. හැම මොහොතෙම වඩන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේව තමන්ගේ ජීවිතේට වඩම්ම ගන්න අපි කොච්චර කැප වෙන්න ඕනේද? අපේ චරිතය තුළින් භාග්‍යතුන් වහන්සේව ජීවත් කරවන්න මොනතරම් අපි දක්ෂ වෙන්න ඕනේද? අපේ ඇස් වලින් භාග්‍යතුන් වහන්සේ ලෝකය දකින්න මොනතරම් ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේද? අපේ සිතින් භාග්‍යතුන් වහන්සේ සිතන්න මොනතරම් මේ සිත පිරිසිදු වෙන්න ඕනේද? එතකොට තමයි පුරුෂ ධම්ම සාර්ථී ගුණය පරිපූර්ණ වෙන්නේ. මේ ගුණ ටික ඇදුනාමලු අර පස්වෙනි පුරුෂ ධම්ම සාර්ථී ගුණය අපි තුළ සම්පූර්ණ වෙන්නේ. පෑදිලිය වඩන්න, හැම මොහොතෙම වඩන්න. නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන එක විතරයි ශ්‍රාවකයෙකුගේ ඉලක්කය විය යුත්තේ. ලෝකේ වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ ලෝකේ. එහෙම වටිනාකමක් තියෙන්න බෑ. එම තියෙනවා නම් එයා බුදුන් සරණ යන කෙනෙක් නෙමෙයි. එයාගේ එකම අරමුණ රාහත් වෙලා පිරිනිවන් පාන එක. මේක එයාගේ අවසාන භවය. ඒකාන්ත වශයෙන්ම මේක මගේ අවසාන භවය. මම පිරිනිවන් පාන භවය. අර සිදුවත් කුමාර ඉපදිච්ච ගමන් නෙළුම් මල් උඩ ගිලා කියපු කතාව. එයා නිතරම නැකිට ගමන් කියනවා මේක මගේ අවසාන භවය. මම පිරිනිවන් පාන භවය කියලා එයා වැඩ පටන් ගන්නේ. නැකිට ගමන් ඒක කියනවා. ඇයි එයා බුදුන් සරණ යන කෙනෙක්. එයාට වෙන මොකුත් අරමුණක් තියෙන්න බෑ. එහෙම තියෙනවා නම් එයා භාග්‍යතුන් වහන්සේ සරණ යන කෙනෙක් නෙමෙයි. කමඨාන පෑදිලිද? දැන් ඉඳලා වඩන්න. පුළුවන් නම් ඊට උදේ වෙනකොට මේක වඩලා ඉවර කරන්න. නිින්ද අපිට ඕන දවසක නිදා ගන්න පුළුවන්. ආහාර අවශ්‍යලා ඕන වෙලාවක පින්ඩ පාත යන්න පුළුවන්. හැබැයි මිනිසත් භවයේ නැවත ලැබෙන එක අපිට කියන්න බෑ. ඊළඟ පැයේ මම ජීවත් වෙලා ඉඳීද කියලා මම දන්නේ නැහැ. ඒකාන්ත වශයෙන් මම මැරෙනවා. ඒක ස්ථීර වශයෙන්ම මන් තුළ තියෙන ධර්මතාවය. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා නම් ඒ මොහොත මම දන්නේ නැත්තම් නිතරම මම බයෙන් ඉන්නේ. කොයි වෙලේ පණ යයිද දන්නේ නැහැ. ඒන හැම මොහොතක්ම මම මාර්ගයේ වඩන මොහොතක්. හැම මොහොතක්ම නිරෝධ සමාපත්තියට ගමන් කරන මොහොතක්. හැම මොහොතක්ම මම රාත් වෙන මොහොතක්. මේම සී කරන්න, මේ විදිහට වඩන්න, මේ භවයේ පිරිනිවන් පාන්න දක්ෂ වෙන්න. එහෙනම් තථාගතයන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන්න රාත් වෙලා ඒ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතා පෙරපු ඒ මාබෝසතන වහන්සේගේ ඒ ගෞරවය ආරක්ෂා කරන්න මාර්ගඵල නිවන් අවබෝධ කරලා. නැත්තම් ලෝකෙට ලොකු ලැජ්ජාවක් අපි. ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයේ ශ්‍රාවකයෙක් වෙලා මොකවත් කළේ නැහැ. දානේ වළඳ වළඳ ඔයේ හිටියා විවේකෙ මුදියාගෙන. මොනතරම් ලැජ්ජයිද එම කියන්න. භාග්‍යතුන් වහන්සේගේ ගෞරවය, සාසනයේ ගෞරවය මගේ රාත්බෝධිය තුළ තමයි පවතින්නේ. මගේ නිරෝධ සමාපත්තියේ භාග්‍යතුන් වහන්සේගේ ගෞරවය පවතින්නේ. එහෙනම් මම රාත් වෙලා ඒ නිරෝධ සමාපත්තියට පත් වෙලා තථාගතයන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ, සාසනයේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ, ඒ වගකීම දරන්න ඕනේ. තෙරුවන් සරණයි.